ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අදත් මාසිකව සිදු කරන පින්කම් විදියට කැමොත් මහත්මාත් සංඝනී නෝනා මහත්මියත් මේ ඥාතීන් නුත් අවුරුද්ද එකතුව අදත් මේ ඉතාම මැනවින් සිදු කරපු අවස්ථාව. ඉතින් ඔබ මේ පින්කම් සිදු කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ඉමහත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන්. ඉතින් අපට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේහි ආභාෂය ආශිර්වාදයේ ලැබුණේ අපේ දෙමව්පියන්ගෙන්. ඒ දෙමව්පියන් අපට ගුණා කාලයේදීම බුදුරජාණන් වහන්සේ හඳුනා දීලා දහම් අහන්නට අවස්ථාව ලබා දීලා ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්නට ලබා දීලයි මේ ආභාෂය අපට මුලින්ම ඇති කළේ. ඉතින් අන්නේ ඇති කරපු ශ්‍රද්ධා සම්පත්තිය අප දිනෙන් දින දිනු කරගන්න අවස්ථාව. ඉතින් ඔබ දන්නවා ලෝකේ බොහෝ අය උත්සාහ කරන්නේ වර්තමානයේ තියෙන අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න, ආර්ථිකයෙන් ඉහළට යන්න, කීර්තිය ලබන්න තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. ඉතින් බුදුදහම තුළිනුත් බෞද්ධයන් වශයෙන් අපි ඒ දේත් කරනවා. බුදුහාඳුර දේශනා කළා සිප්පං සික්ඛාපදේ කියලා. ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්නට ඕන. ඒ වගේම ධනෙ උපයන්නටත් ඕන. බහා බල පරිචිතේහි සේදාවක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දෙහි ආදි වශයෙන් දෙහැමිව මහන්සියෙන් උත්සාහයෙන් ධනෙ උපයන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒ අතර අප දෛනිකව අපට තියෙන යුතුකම් වගකීම් අපි මැනවින් ඉටු කිරීමත් අපේ ජීවිතය සාර්ථක කරගන්නට හේතුවක් වෙනවා. ඉතින් මේ දේවල් වලින් අපට කිසියම් විදිහක දක්ෂතාවයක් ලෝකෙ පෙන්වන්නට පුළුවන්. අපි හොඳට ඉගෙනගෙන ඒ ඉගෙනීමෙන් අපේ GPA එක ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක ඉහළ මට්ටමේ තියාගන්නවා නම්, ඒ වගේම ප්‍රථම උපාධිය මාස්ටර් ඩිග්‍රිය ડોක්ටරේට් එක අපිට කරන්න පුළුවන් නම්, ඉහළ මට්ටමේ රැකියාවක් කරන්න පුළුවන් නම්, හොඳ නවීන පන්නේ වාහනයක් එහෙම ගන්න පුළුවන් නම්, ඉතින් මේ සමාජයේ හැටියට ඒක ලොකු සාර්ථකත්වයක්. නමුත් බෞද්ධයන් ඉදිරියට අප ඊටත් වඩා තවත් ඉදිරියට යනවා. ඒ තමයි අපේ යුතුකම් මැනවින් ඉටු කරගන්න ගමන් අපේ ආධ්‍යාත්මික පැත්ත, මනස දියුණු කරගන්න පැත්තට අප ඉදිරියට යනවා. විශේෂයෙන්ම අපට අපේ දෙමෝපියන්ගෙන් ලැබිච්ච බෞද්ධ ආවාසයෙන් අප දානමය පින්කම් හොඳින් සිදු කරනවා. මහා සංඝරත්න මෙන්න අපි දානයක් දෙනකොට ඊටාම මැනවින් සකසලා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඒ පින්කම සිදු කරනවා. ඉතින් ඔබ මේ පූජා කරන දානි දෙස බලන විටත් ඒ කරුණ ඉතාම පැහැදිලි. ඒ දානෝපකරණ සකස් කරන ආකාරය දිහා බැලුවම ඒක හොඳටම පේනවා. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකාවේදී ඔබ දානයක් පූජා කරන වගේම දැන් ඒ දානේ පිඟාන දෙස කවුරු හරි බැලුවොත් ශ්‍රී ලංකාවේ කෙනෙක් ඇතැමින කවදා හිතන එකක් නැහැ මේ ඇමරිකාවේදී තියෙන ප්ලේට් එකක් කියලා. ඒ තරම්ම ඔබ දක්ෂ විදියට ඒ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැකෙන විදියට ඒ අමල තාත්තලෙන් ලැබිච්ච ආභාෂයේ සනිටුහන් කරමින් ඔබේ දක්ෂතාවය පෙන්වන අවස්ථාව. ඉතින් ඇත්තටම මේක තමයි අපේ අමල තාත්තලා අපෙන් බලාපොරොත්තු වුනේ. ඔබ මේ වගේ රටකට ඇවිල්ලා හොඳට ඉගෙන කියාගෙන ලොකු රැකියාවක් කරනවායි කියලා දෙමාපියව සතුටු වෙන වගේම ඊටත් වඩා සතුටු වෙනවා අර කුඩා කාලේ අමල තාත්තලෙන් ලැබුණු ආභාෂයෙන් මේ වගේ විහෙර විහාරස්ථාන ඇසුරු කරගෙන පින්කම් කරනවා දකිනකොට ඒ අමල තාත්තලා වඩාත්ම සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ මියගිය ඥාතීන් එනවනම් මියගිය අම්මල තාත්තල වුණත් මේ වගේ අවස්ථා දකින්න පුරවත් තැනක ඉන්නම නම් ඒ අය මේ දෙස දැකලා අප්‍රමාණව සතුටටපත් වෙනවා. ඉතින් මේ කරුණ ගැන හිතලා ඔබට හුඟක් සතුට ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතහයි පොප්පරාසීම කෛරා මාලා ගුණේ බහු එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම් කියලා. මල්මාලාකාරේ මල්මාල හදන කෙනෙක් ලස්සනට මල් ගොතලා ලස්සන මල්මාලාවක් ගොතන්නා වගේ අලංකාර මල්මාලාවක් නිර්මාණය කරන වගේ නුවණැති මිනිසයා විසින් නොඑක් විදිහේ පින්කම් ඒ වගේම කුසල දහම් සිදු කරගන්නට කියලා. අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ අපේ හිත කොයිතරම් සතුටෙන් පිරිසිදුව තියාගනවාද කියන කාරණය මත. අන්න හේදී අපට කුසල දහම් සිදු කරලා අපේ හිත ලස්සන කරගන්න පුළුවන්. අප කරන පින්කම් වලින් අපේ හිත ලස්සන වීමයි වෙන්නේ. අපි ආමඩ තාතර සලකනකොට, මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනකොට, දන් දෙනකොට, අසරණයන්ට සලකනකොට, වැඩිහිටියන්ට උපස්ථාන කරනකොට, ඒ වගේම කුඩා සතුන්ට අපි කැම බීම ආදිය දෙනකොට, අසරණ කෙනෙකුට පිහිට වෙනකොට ඉගෙන ගන්න දක්ෂ ළමයෙකුට උපකාරයක් කරනවා නම් මේ හැම දෙයකින්ම වන්නේ සිත අලංකාර කරන එක. ධර්මයේ සඳහන් කරන්නේ මේ සඳහා චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර කරන දේවල් සිතට පිරිකර කියලා. අපි බොහෝ විට අපේ ශරීරයට පිරිකර දෙන්නේ. අපි අනිත් අයට බඩු බාණ්ඩ දෙන්නේ බොහෝ විට. නමුත් මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ අපේ හිතට පිරිකර, හිතට තෑගි දෙන එක. හිතට ආහාර දෙන එකයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒ වගේ පින්කම් කරනකොට අපේ උදෙක් දානමය පින්කමෙන් විතරක් නෙවෙයි, සාමාන්‍ය භෞතික දාන විතරක් නෙවෙයි, අපි ඊටත් වඩා ගිහිල්ලා අභය දානය දෙන්නට පුළුවන් නම් ජීවිතයේ නිම වෙන්නට තියෙන සත්‍යයන් තව ටිකක් හරි වැඩිපුර ජීවත් වෙන්නට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක අභය දානයක් වෙනවා. ඊටත් වඩා ඊළඟට ගිහිල්ලා අපිට ධර්ම දානමය පින්කම් කරන්න පුළුවන්. ධර්ම දේශනා පවත්වන අවස්ථාවලදී අනුග්‍රහ කරන්න පුළුවන්. දහම් පොතපත පූජා කරන්න පුළුවන්. CD පෙන් drive ආදීෙහි බණ දාලා පොත්පත් බෞද්ධ පොත්පත් ඒවට ඩවුන්ලෝඩ් කරලා අපිට පූජා කරන්න පුළුවන් අනිත්‍යයට ප්‍රයෝජනට ගන්න. ඒව ධර්ම දානමය පින්කම්. මේ දේවල් කරන්න කරන්න අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි වඩාත්ම අපිට ධර්මයේ ඊටාම ගැඹුරු කාරණාවට යන්නට අවස්ථාවක් ලැබෙනවා. දානෙන් ආරම්භ කරන මේ ගමන් මඟ අපි එතනින් නොනවති සීලය පැත්තට යොමු වෙනවා. අපේ කායික වාචික සංවරය ඇති කර ගන්නවා. විශේෂයෙන්ම අපේ නිත්‍ය සීලය වන අපි ආරක්ෂා කරන මේ පංච සීලය අපි හැකිතාක දුරට අඛණ්ඩව ආරක්ෂා කරන උත්සාහ කරනවා. මේ පංච සීලය රැකගෙන අතරේදී විටින් විට අපි අටසිල් දසසිල් සමාදන් වෙනවා. ආර්යයන් වහන්සේලා ගිය මාර්ගය සෝවාන් ආදී උතුමන් අනුගමනය කරපු මාවතෙහි අපේත් මාසෙර දවසක් හරි උත්සාහ කරනවා. සීලවන්ත ජීවිත ගත කරනවා. විසාකාව, මන්දල මල්ලිකාව, චිත්ත ගෘහපතියා මේ වගේ උත්තමයන් ගත කරපු ජීවිතය අපි මාසෙට එක දවසක් හරි ගත කරන්න උත්සාහ කරනවා. උපෝසථයක් විදියට. එතනින් නොනවති අපි අපේ හිතට කුසල දහම් අපි ඇති කරගන්න විදියට සමත භාවනාවක් පුහුණු කරනවා. බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත්‍රී භාවනාව, මරණ සතිය, ආනාපාන සතිය මේ වගේ තමා කැමැති භාවනා කමඨහනක් අපට පුරුදු කරන්න පුළුවන්. එහෙම පුහුණු කරනකොට අපේ ජීවිතයේ වඩාත්ම සතුට ලැබෙන්නේ අන්නේ සමත කමඨහන තුල ඉඳගෙන. ඒ අපි අරමුණු කරන කුසල නිමිත්තේ තුල වැඩි වේලාවක් සිත පවත්වා ගන්න පුළුවන් නම් අපි එන්නේම බාහිරින් සතුට හොයන ගතිය අඩු වෙනවා. බොහෝ විට ලෝකයේ මිනිස්සු සතුට හොයාගෙන බාහිරට යන්නේ. නිමාඩු දවසක් ලැබෙච්ච ගමන් බොහෝ දුර ගමන් යනවා නේද? මෙහි අය ඇතැම් විට තමන්ගේ යාළුවෙක් එකතු වෙලා රෑට කෑම ටිකක් ආරා, බැලුම් බෝල ටිකක් පත්තු කරලා, සින්දු ටිකක් අහලා ඇතැම් විට මේ ලොකු අය මේ පොඩි දෙයකට සතුට වෙනවා. ළඟදිත් මේ අල්ලපු ගෙදරක කට්ටිය සතුටුනා. මොන්ඩිසෝරි යන ළමයි සතුට වෙනවා වගේ ඊටාම පොඩි දෙයකට රෑ 12 එක විතර වෙනකන් කෑ ගහ ගහ සතුට වෙන කට්ටිය. ඉතින් පවු නේද? ඉතින් එයාට හරි දහමක් සතුට වෙන ක්‍රමයක් නොලැබෙන නිසා එයා කරන දේවල්. සමහර දුර ගමයි යනවා. වාහනේ පිටුපස්සේ බෝට්ටුවක් බැඳගෙන, බිලේ පෙති ටිකක් එහෙම අරගෙන ඈත ගිහිල්ලා බෝට්ටුවක ගිහිල්ලා මාළු ටිකක් අල්ලලා සතුට වෙනවා. අපේ මාළුන්ට කැම දාලා සතුට වෙනවා. ඒගොල්ලන් මාළු බාල සන්තෝෂ වෙනවා. බලන්න වෙනස. ඉතින් අපිට කොච්චර වටින දහමක්ද මේ ලැබුණේ සතුට වෙන ක්‍රමය. අන්න ඒ ක්‍රමයේ උපරිම මට්ටමක් තමයි අපි එක තැනක වාඩි වෙලා අපිට net දෙක පියාගෙන බුදුගුණ භාවනා ආදී එක කමඨානක හිත යොමු කරගන්න පුළුවන් නම් අර ආධ්‍යාත්මික ලෝකයේ විශේෂයෙන් ලෞකික ලෝකයේ ඉහළම සතුට අපට භුක්ති විඳිනට අවස්ථාව ලැබෙනවා. මේ දක්වා තියෙන සියලුම සතුටේ ලක්ෂණය තමයි රූපය මත යැපිලා අපි මේ සතුට ලබන්නේ. එතෙන් පිට මනස පැත්ත ඉඳගෙන මනස නිත්‍ය ආත්ම කියන පදනම ඉඳගෙන තමයි මේ අපි ලෞකික සපත ලබන්නේ. නමුත් මේකෙත් උපරිම සතුට සහ කුසලය දිනු කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමත කමඨානම් භාවිත කිරීම, විශේෂයෙන් මෛත්‍රිය භානාව පුහුණු කිරීම තුළින් මේ ලෞකික මට්ටමේ කුසලය ඉහළම මට්ටමෙන් අපට පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. එතනින් නොනවති බුදුරජාණන් වහන්සේ වඩාත්ම අපට අගය කළේ අපි ප්‍රඥාවෙන් දිනු වෙන දකින්න, දුකෙන් සම්පූර්ණ නිදහස් වෙනවා දකින්නටයි. උන්වහන්සේ අපට ධර්ම දේශනා කළේ අන්න එතෙන්දී අපේ ඊතහාම බුද්ධිමත්ව අවිද්‍යාව දුරු වෙන ආකාරයට ප්‍රඥාව වැඩෙන ආකාරයට කටයුතු කරන්න ඕන. අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ සිට. අපි නිතරම හිතන්නේ රූපයක් එක්ක. රූපයක් සම්බන්ධ කරලා තමයි අපි හිතන්නේ කොයි වෙලේදී. අවදින් ඉන්න වෙලාව විතරක් නෙවෙයි රෑ නිින්දට යනකොට නිින්දදී හේනියක් දකින්නේ රූපයක් පදනම් කරගෙන. මේක තමයි අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය. නමුත් හොඳට අපි සිහිපත් කළොත් දෙයක් තමයි අපි යම් කිසි වෙලාවක අපේ හිතට එන රූපයක් නම් අපේ අම තාත්තා මතක් වෙනකොට, ගෙදර මතක් වෙනකොට, ඔබ ගිහපු පාසල මතක් වෙනකොට, කුමන හෝ දෙයක් මතක් වෙනකොට ඔබට රූපයක් හිතට පේනවා නම් ඇත්තම රූපේමයි හැම වෙලාවෙම පේන්නේ නේ. රූපයක් නැති වෙලාවක් ඇත්තම නැහැ නේද? ඒ කියන්නේ අපි ඇත්තෙම ඉන්නේ මේ මොහෙම්මයි ඉන්නේ, අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ කියන්නේ අපි ලෝකයේ තුල භවයේහි ඉන්නවා කියන කේ සලකුණ සමයි අපිට යමක් මතක් කරනකොට රූපය මතක් වීම. අප මේ මොහොතේ විතරක් නෙවෙයි, අපි මරණාසන්න මොහොතේ අපේ ශරීරයේ දුර්වල වෙච්ච වෙලාවේදී අපිට බාහිර දෙයකට ප්‍රතිචාර රෙස්පොන්ඩ් කරන්න බැරි වෙලාවෙත් අපි ඉන්න රූපයක් තුළම හිත තියෙන. ඒ තරම් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. ඉතින් මෙන්න මේ අවිද්‍යාවෙන් මුදවන්න තමයි බුදුහාමර අපට ධර්ම දේශනා කළේ. අපට යමක් මතක් වෙනකොට ඒ තියෙන රූපයේ ස්වභාවය නුවණින් දකින දක්ෂුණෝතින් ඒ පේන රූපය දැන් සජීවී රූපයක් නෙවෙයි, අපේම මනස ධර්මාලම්බනයක් විදියට මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා හිතන දක්ෂුණෝතින් මෙන්න මේ මොහොත තමයි අපි හැබෑ ලෙසම බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල නෙලා ගන්න අවස්ථාව. මෙන්න මේ අවස්ථාව තමයි අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව තමයි අපි දුකෙන් නිදහස් වෙන අවස්ථාව. ඔබට අතීතයේ සිදුවෙච්ච අධ්‍යක්ෂ අරමුණු විතරක් නෙවෙයි, ඔබ මේ මොහොතේ දකින අසන දේ ගැනත් ඔබට හිතන්න පුළුවන් නම් මේ දේ මා තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණයත් අතීතෙන් වර්තමානට එන එකක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන එකකුත් නෙවෙයි. ඒ මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක්. ඒ මනෝවිඥාණයෙන් යම් රූපයක් ගැන මා තේරුම් ගන්නකොට ඒ රූපයේ මුල් ස්වභාවයේ මා මුලින් දැකපු අවස්ථාව දැන් නිරුද්ධ වෙලා තියෙන්නේ කියන එක දකින්න දක්ෂුණොතින්. අනේ දකින මොහොතට ධර්මයේ සඳහන් කරන්නේ අත්ති බික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසෝඛා විපාකං කම්මං කම්මක්ඛයය සංවතති කියලා. ඒ අවස්ථාවේ අපි රැස් කරන චේතනා සංස්කාර වලට කියන්නේ කලුත් නොවන සුදුත් නොවන කර්ම, ඒක කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්ම කියලා. බලන්න අපේ ජීවිතයේ කොයි තරම් කාලයක් මේ සඳහා ඉඳලා තියෙද කියලා අවංකව හිතලා බලන්න. මෙන්න මේක තමයි ස්කිල් එක, ඉහළම ස්කිල් එක. මේක තමයි හයස්ට් ස්කිල් එක. මෙතෙන්ට තමයි බුදුහාමුදුරුව අපට එන්නට මඟ පෙන්නලා තියෙන්නේ. මේක තේරුම් ගන්නට එකතකින් පටිසම්පාදයේ හේතුඵල ධම් පිළිබඳ අවබෝධයක් තියෙනට ඕන. ඒක අසහා දැනගන්නට ඕන. ඒ අසහා දැකගත්තු දේ යථාර්ථයක් බවට පත් කරන්න හැම වෙලාවෙම තමන්ගේ කය සහ සිත ගැන සිහියෙන් නොනින් ඉන්නට ඕන. යම් කිසි වෙලාවක අපට හිතන්න පුළුවන් නම් දැන් මට මේ ශබ්ද ඇහෙන වෙලාව, දැන් මට මේ රූපය පේන වෙලාව, මම මේක දැනගන්නේ, දැකගන්නේ, හඳුනාගන්නේ මගේ මනසෙන් මනෝවිඥානයක් විදියටය. ඒ මනෝවිඥානයත් අනිත්‍යයි, ඒ මනෝවිඥානයත් අනාත්මයි කියලා දැක්කොතින් අන්නේ දකින ඉතාම ස්වල්ප මොහොත වෙන්න පුළුවන්. ඒ මොහොත බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ ලෝකයේ ඉහළම කුසලයෙන් ඉන්න අවස්ථාව කියලා. මෙන්න මේකේ කාල පරාසය ඩියුරේෂන් එක වැඩි කර ගැනීම තමයි සම්පූර්ණයෙන්ම බුද්ධිමත් කෙනාගේ කාර්යභාරය වෙන්නට ඕන. මෙහෙම දහමක් ලෝකයේ තියෙනවාද කියලා අහන්නට තරම් පින් කරපු ඇත්තෝ ඉන්නේ බොහොම ටිකයි ලෝකයේ. ඒක අසහා දැනගත්තත් ඇති ඔබ, ඒක අසහා දැනගෙන මුළු ජීවිත කාලයෙන්ම මොහෙන් හිටියත් කමන්නේ, අවිද්‍යාවෙන් හිටියත් කමන්නේ, එක මොහොතක් හරි ජීවිතේ මෙන්න මේ අසාරතය තියෙනවා කියලා දැනගත්තොත් ඒ දැන ගැනීමෙන්ම ඔබ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලාගත් කෙනෙක් වෙනවා. ඒ තත්ත්වය අපි වඩ වඩාත්ම දියුණු කරන දක්ෂුනොත් ඒක කාලේ වැඩි කරොත් ඇත්තටම අපි තමයි මේ ලෝකේ වාසනාවන්තම වඩපත් වෙන්නේ. එදාට අපේ වටිනාකම මිල කරන්න බෑ. අද අපේ වටිනාකම අපි පරිහරණය කරන වාහනේ, අපි ඉන්න ගෙදරින්, අපේ උපාධියෙන් නිර්ණය කරන්න පුළුවන්. ගණන් කළ කියන්න පුළුවන්. නමුත් මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන එක නැයි ජීවිතයේ වටිනාකම එහෙම මිල කරන්න බෑ. ඔහුගේ ශරීරය විතරක් නෙවෙයි, ඔහු පරිහරණය කරන බඩමුට්ටුත් එදාට වටිනා දේවල් පත් වෙනවා. ඉතින් මෙවැනි සම්බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ලැබන්නටයි අපේ මේ මනුස්ස ලෝකයේ මේ කාලේ ඉපදුනේ. මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ඵල ලැබන්නයි ඇතමිට ඔබ ඇමරිකාවට එන්නත් ඇත්තේ. මේ පහසුකම් ටික ලබලා, මේ විවේකයේ ලබලා, මේ සියලුම තාක්ෂණීය ආදී දේවල් ලබලා ඒ ධර්මයෙන් උපරිම ඵල නෙලා ගන්නයි අප පිං කළා මේ සියලුම දේවල් ලබා ගත්තේ. ඉතින් ඒක අපට මතක් කළ දෙන්නේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ නැති වුණොත් අපි මේක දන්නේ නැහැ. අපි හිතන්නේ උපාධියක් අරන්, ડોක්ටරේට් එකක් අරන්, ලොකු හැකියාවක් කරලා නවීනම පානේ වාහනයක් අරන් හිටියොත් ඇමරිකන් සිටිසන් එක අරගෙන අපි තමයි වීරයෝ කියලා හිතන් ඉන්නේ. නමුත් එහෙම නැහැ බිනොතනේ. ඊට වඩා ලොකු දෙයක් ලබන්නටයි අපි මේ මිනිස් ලෝකේ මේ ඉපදුනේ. පින්වන්ත අම්මල තාත්තලගේ දරුවෝ වෙලා අපි ඉපදුනේ. ඉතින් ඒ පින උපරිම තලයට ගන්නට අකණ්ඩ උත්සාහ කරන්න. ඒ සඳහා ඔබේ දෑතින් පූජා කරු මේ උතුම් දානයත් ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. මේ සියලු පින් කමලාන සංසයෙන් නිදුක් නිරෝගී සම්පත් චිර ජීවනයේ සැලසී වඩ වඩාත්ම මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ දාන ආදී පින් දහම් කරන්නට, සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.